නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අද තිබෙන්නේ රූප විභාගයේ කියන ඒ රූප විභාගයට ඇතුළත් වන්නේ ඒ රූප භූත උපාදා ජාතික බාහිර ඔයාලි වශයෙන් බෙදා දෙන්නේ. ඒ කියනවා දැන් ඒක විද දෙවි එක්වරයන් වෙනවා රූපය අර කලින් කියපු විදිහට. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු ආදී වශයෙන් කියලා දේ සියලුම රූප එක්වරයන් කොට ගන්නවා. අ හේතුක සප්පච්ඡය සාස්ව සංකත ලෝකීය අනාරම්මන අපහා තබ්බ අව්‍යාකත නැත්නම් අව්‍යාකත කියන ඒක. සබ්බංච කනේතං රූපං අහේතුකං. මේ සියලුම රූප අහේතුකයි. දැන් අප ඉගෙනගෙන තිබෙනවා සහේතුක අහේතුක කියන මේ වචන දෙක පිළිබඳව. මේ වචන දෙකේ තේරුම සහේතුකයි කියන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන මේ හේතු සය අතුරෙන් යම් හේතුවක් සමග යෙදෙන ධර්ම වෙතොත් ඒවා සහේතුක ධර්ම. එයින් අදහස් කරන්නේ මේ හේතු සහිත ධර්ම සහේතු. දැන් ලෝභ මූල සිත. ලෝභ මූල සිත සහේතුක සිත. ඒ ලෝභ මූලෙහි ලැබෙනවා ලෝභ මෝහ කියන හේතු දෙක. ඒ හේතු දෙකෙන් යුක්ත ලෝභ මූල සිත ඒ හේතු දෙක හා සංප්‍රයුක්ත වන අනිත්‍යයිතසික කවති වෙනවා 17ක් ඒවත් සහේතුක ඒ ලෝභයත් සහේතුක වෙනවා මෝහය නිසා මෝහය සහේතුක වෙනවා ලෝභය නිසා ඒකට මේ සහේතුක ධර්මයේ තියෙනවා සහේතුක ඒ ලෝභ මෝහ කියන හේතු දෙකේ දැන් දෝෂ මූල සිත ඒත් සහේතුකයි එමක් නිසාද දෝෂ මෝහ කියන හේතුන් සමගයි යෙදෙන්නේ ඒ දෝෂ මෝහ කියන හේතු දෙකන් ඔවුනොවුන් සහේතුක වෙනවා දෝෂයට මෝහේ හේතු භාවය නිසා මෝහයට ද්වේෂයේ හේතු භාවය ලැබෙන නිසා ඒවත් සහේතුක දැන් මෝහ මූල දෙසිතක් තිබෙනවා මෝහ මූහ දෙකේ කියපු විචිකිච්ඡා සම්පයුක්ත සිත උද්ධච්ච සම්පයුක්ත සිත ඒ සිත් දෙකත් සහේතුකයි මක් නිසාද මෝහය නැමැති හේතුව සමග යෙදෙන බැවි එහෙත් ඒ මෝහය අහේතුකයි ඒ මෝහය අහේතුක වන්නේ තමා නිසා තමා සහේතුක වෙන්නේ නැහැ ඒ මෝහය හේතුවක් තමයි නමුත් ඒ මෝහ නැමැති හේතුව සමග යෙදෙන තවත් හේතු ධර්මයක් නැති බැවින් ඒ මෝහය පමණක් අහේතුක වෙයි මෝහ මූලෙහි මෝහය අහේතුක ඒ නිසා තමයි අභිධර්මාර්ථ සංග්‍රහයේ ගෙනගෙන පසුව කරන අභිධර්ම මාත්‍රිකාව ඉගෙන ගන්න විට ස්වરૂප උදුරා දැක්වීමේදී ඔය කාරණය එන ඒ සමහර ධර්ම අයින් කරනවා ඒ කියන්නේ මෝහ මූල දෙසිතෙහි යෙදෙන මෝහය අයින් කරනවා ඒවා සමග යෙදෙන තවත් හේතු නැති බැවින් ඒවා ඇතුළත් වන්නේ අහේතුක කොටස ඒ මෝහ මූල දෙසිතෙහි යෙදෙන මෝහය දැන් ඒක මේ සිත් පිළිබඳ කතාවේ මෙතන සියලුම රූප අහේතුකයි කියන්නේ දැන් අපි රූප ගැන කතා කරන විට ඉදිරියේදී දැනගන්නවා ඒ රූප ඇතිවන්නට හේතු කිදේ හේතු කියලා එතන අප කියන්නේ කාරණ කියන්නේ මේ හේතු කියන්නේ කාරණේ කියන්නේ යර අහේතුක කියන තැන්වල හේතු කියන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන ඒ සයට පමණ ඒ හේතුං පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති කියන තැන්වල ඒ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන හය ගැන නෙවෙයි කියන්නේ. ඒවත් හේතු තමයි. නමුත් ඒවා ගැන නෙවෙයි හේතුන් පටිච්ච සම්භූතං. හේතු ඒ කියන්නේ හේතුවක් නිසා ඇතිවන්නා වූ යම් ධර්ම කෙනෙක් එක්නම් හේතු භංගා. ඒ හේතුන්ගේ භංගයෙන් ඒවා නිරුද්ධ වෙයි. හේතු භංගා නිරුද්ධති. යම් ධර්මයක් හේතුන් නිසා හටගත්තේ නම් ඒ කිසිම යම් යම් කරුණ නිසා හටගන්නේ. යම් යම් හේතු නිසා උපදින. ඒ හේතුව නැතිවීමෙන් ඒ ධර්මයේ නැති වේ. හේතු භංගා නිරුද්ධති. එතන කියන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන ඒ හය පමණක් දෙන්නේ නෙවේ. ඒ ධම්මා හේතු පභවා තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සංච යෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ කියන තැන ඒ ධම්මා හේතු පභවා ඒ හේතුන්ගෙන් ප්‍රභව වන්නා වූ යම් ධර්ම කෙනෙක් වෙද්ද තේ සං හේතුන් තථාගතෝ ආහ ඒ ධර්මයන්ගේ හේතුවද තථාගතයන් වහන්සේ වදාළසේක තේ සංච යෝ නිරෝධෝ ඒ ධර්මයන්ගේ යම් විරෝධයක් වේද ඒවං වාදී මහා ශ්‍රමණ මෙබඳු වාද ඇති කෙකි ඒ මහා ශ්‍රමණයන් වහන්සේ කියන තේරුමත් ඇති ගාථාවෙහි එතනක් වෙනවා හේතු. එතකොට එතන හේතු කියනකොට දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ ගාථාවක් බැරි ඒ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ වශයෙන් බෙදා දක්වනවා නම් එතන හේතු කියලා ගන්නට වෙන්නේ සමුදය සත්‍ය වූ ලෝභය කෘෂ්ණා. නමුත් ඒක ඊට වඩා පළල් තේරුමක් දෙනවා නම් දැන් ඒ ආර්ය සත්‍ය දේශනාවන් ඒ වගේම තවත් පුළුල් වශයෙන් බදාලා කියනවා. ඒ ආර්ය සත්‍ය දේශනාවෙහිදී තණ්හාව එකම හේතු හැටියට දෙන්නලක් නේ කෘෂ්ණාවයි දක්වලා තිරෙන්නේ යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දිරාග සහගතා තත්ත තත්‍රා විනන්දිනි සයෙතේදං කාම තණ්හා භව තණ්හා විනය විභව තණ්හා. එහෙම ඒ කෘෂ්ණාව ඒ දුක්ඛේ හේතුව දුක හටගන්නේ හටගන්නේ හේතුව දුක උපදවන කාරණේ කියා අරගෙන තිබෙනවා එතන. තවත් විදිහකින් ඒ සමුදය පිළිබඳව සමුදය සත්‍ය පිළිබඳව වදාරන විට ඊට වඩා කරුණු අරගෙන ඊට වඩා ඔය මේ ලෝභාදී පවණක් නෙමෙයි අකුසල ධර්මාදී රාශියක් අරගෙන තියෙනවා උදාන් ගිහින්. එන්නේ එහෙම සලකන විට ඒවාද යම් කර්මක් නිසා පහළ වෙන දෙයක් නේනම් ඒ කර්මයේ නැතිවීමෙන් ඒ පහළ වෙන දෙයද නැති වෙයි. හරියට යම් කිසි ලෙඩක් හැදෙන්නේ රෝගයක් හැදෙන්නේ යම් නිදානයක් නිසාද ඒ නිදානය දුරු කළ විට රෝගය සංසිඳනවා වගේ නැති වෙනවා. ඒ හේතු භංගා නිරුද්ධති. දැන් මෙතන අහේතුකේ කීවේ ඔය කියන ලද ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන මේ ධර්මයන් හා සම්පයුක්ත වීමක් රූපවල නැහැ. රූපවල නැහැ. ඒ නිසා තමයි අහේතුක කියලා කියන්නේ. සබ්බංච පනේතං රූපං අහේතුකං. සියලුම රූප අහේතුකයි. ලෝභාදී හේතු සමග එක්වීමක් නැති බැවින් යෙදීමක් නැති බැවින් අහේතුක. මෙහෙම කියන විට මේ පිටු දන්න වේදිනේ සමහර විටක අහලා ඇති. ඔය පඨාමේදී හේතු ප්‍රත්‍ය පිළිබඳව එන නිර්දේශෙහි එන්නේ හේතු සම්පයුක්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං හේතු පච්චේන පච්චයෝ. හේතු ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන මේ හේතු සය හේතු සම්පයුක්තකානං ධම්මානං ඒ හේතුන් හා සම්ප්‍රයුක්ත වන්නා වූ චිත්ත චෛතසික ධර්මයන්ටද තං සමුත්ථානානං ච රූපානං ඒ චිත්ත චෛතසිකයන්ගෙන් උපදවනු ලබන රූපයන්ටද හේතු පච්චේන පච්චය හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවේ. දැන් එතන ඒ හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යභාවය ඒ රූපවලටත් ලැබෙන බවයි දක්වන්නේ. එහෙම ලැබුණත් ඒ රූප සහේතුක වෙන්නේ නැහැ. ඒක මතක තබා ගන්න. සහේතුක වෙන්නේ ඒ සමග එක්ව යෙදීමක් ඇතිකල්. එක්ව යෙදීමක් කියන්නේ රූපයි චෛතසිකයි එකට යෙදෙන්නේ නැහැ. ඒවායේ වෙනම සංතාන. වෙනම සංතානය කියන්නේ එක කොටසක් ඇයිති රූප සංතානයට, රූප පරම්පරාවට, අනිත් කොටස නාම පරම්පරාවට. ඒ දෙකේ මිශ්‍ර වීමක් නේ. ඒ හේතුවත් ඒ නිසා තමයි ඒ හේතු දැන් ඒ රූප වලට උපකාර වෙනවා නම් ඒ රූප ඉදරවීමට උපකාර වෙනවා නම් ඒ උපකාර වන්නේ මිශ්‍ර වීම වශයෙන් නෙවෙයි විප්‍රයුක්ත වශයෙන්. විප්‍රයුක්තය කියන්නේ වෙන්න හට ගැනීම වශයෙන්ුයි. ඔවුනොවුන් එක යෙදීම වශයෙන් නෙවෙයි උපකාරවා. අනේ ඒ නිසා තේරුම් ගන්න සියලුම රූප ලෝභාදී හේතුන් සමග යෙදීමක් නැති බැවින් අහේතුකයි. එම අහේතුක වුණාක් ඒ ඔක්කොම සප්පච්චයයි. සප්පච්චය කියලා ඊළඟට වචනයක් එනවා. සබ්බංච පනිතං රූපං සප්පච්චය. ඒ මොකද ප්‍රත්‍යයන්ගෙන් උපදවන්නේ. ප්‍රත්‍යයන් නැතිව උපදින්නට බෑ. නිකං ලැබෙන කිසිවක් නෑ. හැම එකක්ම එය ලැබෙන්නේ රූප ඇතිවන්නේ ඒ රූපය ඇතිවීමට උවමනා කරන ප්‍රත්‍යයන්ගේ ලැබීම නිසා. ඉතින් ඒ ප්‍රත්‍යයන් දක්වන දැන් අපි සමුප්පාදවලදී ඉගෙන ගන්න ඒවා. කර්මාදී ප්‍රත්‍ය. කම්ම චිත්ත ඍතු ආහාර කියලා. සතරක් දක්වනවා රූපයන්ගේ ඇතිවීමට උවමනා කරන ප්‍රත්‍ය හැටිය. දැන් අපි කර්මයෙන් හට ගන්න රූප ගැන කතා කරලා තිබෙනවා. ඒ ප්‍රතිසන්දි ගැන කියන්නේ. ඒ වගේම රූප සමුද්දේශයේදී ඒ චක්කුප්පසාද සෝත ප්‍රසාදාදී ප්‍රසාද රූප භාව රූප අර ඉන්ද්‍රිය වශයෙන් දක්වන ජීවිත ඉන්ද්‍රිය රූපේ ඒවා කර්මයෙන් හට ගන්නවා ඒවා කියලා අපි සාමාන්‍යයෙන් කියවනේ. එතකොට ඒ කර්මය එක රූප උපදවන කාරණයක් ත්‍ත්වයක් උපකාරකයක්. ඒ උපකාරයෙන් කර්මජ රූප හදගන්නවා. ඊළඟට සිත නිසා රූප උපදී සිතින් උපදවන රූප ඒ වචිත්තජන ඍතු කියන මේ සීත උෂ්ණ කියන මේන් උපදවන රූප තිබෙන ඒවට කියන උතුජ රූප. අනික තමයි ආහාරජ රූප. ආහාර ඕජාවෙන් උපදවන රූප ඒ ආහාරජ රූප කියලා ඒවට. අනේ කර්මාදී ත්‍ත්වයන්ගෙන් උපදවන බැවින් සියලුම රූප සබ්බන්ත කණීතං රූපං සප්පච්ච ප්‍රත්‍ය සහිතයි. ප්‍රත්‍ය සහිත සහිතයි ඒ රූපය. ඒකයි සප්පච්චය. ප්‍රත්‍යයෙන් තොරව හටගන්නේ නැහැ. ඒ නිසා තමයි විදර්ශනා කරන විට විදර්ශනාවට ඇතුළත් වන්නේ සප්පච්චය නාම රූපයි කියලා කියන්නේ. සප්පච්චය නාම රූප කියන්නේ බුදු නාම රූප පමණක් නෙවෙයි. ඒ නාම රූපයන් උපදවන හේතුන්ද ප්‍රත්‍යයන්ද විදර්ශනාවට අරමුණු වන්නේ නැත්නම් විදර්ශනාවට අරමුණු කරගන්න. සප්පච්චේ නාම රූප ප්‍රත්‍ය සහිත නාම රූප ධර්ම. ඒ ප්‍රත්‍ය සහිත නාම රූපයන් පිළිබඳව දර්ශනයේ ඇති වූ කල්හි තමා මමයි කියා ගන්නට මගේයි කියා ගන්නට කිසිවක් මෙහි නැtei කියන එක තේමෙන්නේ. ඒ ප්‍රත්‍යයන් නිසා හටගන්නක් වෙන නාම රූපයන් ඇති වෙනවා මිසක මමයි කියා හැකි මගේයි කියා හැකි කිසිවක් නැතේ කියන එක තේමෙන්නේ. ඒ ප්‍රත්‍ය සහිත නාම රූපයන් දෙන්නට දුක කල්. අනේ සප්පච්චය කියලා ඒකට කියන්නේ සප්පච්චය නාම රූප. ඒකට නාම රූප කියන දෙක ප්‍රත්‍යයෙන් හටගන්නේ. දැන් මෙතන අපි කතා කරන්නේ රූප. ඒ රූප සියල්ලම සප්පච්චයයි. ප්‍රත්‍යයෙන් හටගන්නා බැවින් සප්පච්චයයි. ඊළඟට ලෝභ දික්ඛ ආදී ආශ්‍රවයන්ට අරමුණු වන බැවින් සාසවයි. සබ්බංච පනේතං රූපං සාසවං. ලෝභ ආදීට අරමුණු වෙනවා. ලෝභ දික්ඛ ආශ්‍රව කියලා කිව්වේ කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඛාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන සතරනේ. කාමාශ්‍රවය කිව්වේ ලෝභයටමයි, භවආශ්‍රවය කිව්වේ ලෝභයට. ඒ වූ පරිදි පවත්නා වූ ලෝභයට කියනවා කාමාශ්‍රව භවආශ්‍රව. ඒ දෙකක් දික්ඛාසවේ කිවේ විද්‍යා දෘෂ්ටියට දික්ඛාසව අවිද්‍යාසවේ කිවේ මෝහය. ඒ ලෝභ විත්ති මෝහ කියන තුනයි ආසව වශයෙන් හතරක් පදාරණය. මේ පින්තුන් දන්වන්නේ ආසව කියන්නේ මොන තේරුමකින්ද කියලා. ආසවන් තීති ආසවාක ආ භවග්ගංච ආ ගෝත්‍ර භූත සවන් තීති ආසවාක. ආසවේ ඔය කියන්නේ බැගිරෙන බැවින් ආසව නමි. ආසව නමි ආ භවග්ගංච භවග්ගය දක්වාද ඒ අර්ථයක මේ ගෝත්‍ර භූත ආ ගෝත්‍ර භූත ගෝත්‍ර භූ සිත දක්වාද ගැජිරෙන බැරි ඒ කීවේ ගැජිරෙන වෙයි කියන්නේ ලෝභයයි ditthiyai මෝහයයි කියන මේ තුන කොහොමද වැගිරෙන්නේ ඒ වැගිරීමේ කීවේ ඒ ධර්මයන් කරා යන බවක් තියෙන ඒවා අරමුණු කරන බවක් ඒකයි ඒ කියන්නේ ලෝභයට අරමුණු වෙනවා ditthiyata අරමුණු වෙනවා මෝහයට අරමුණු වෙනවා මොනවද අරමුණු වන්නේ භවග්‍රේ දක්වා වූ සියලුම ලෞකික ධර්ම භවග්‍රේ දැන් කාම ලෝකය රූප ලෝකය අරූප ලෝකය අරූප ලෝකයේ මේක සංඥා නා සංඥා යතනෙට කියනවනේ භවග්‍රේ කියන්නේ ඒ දක්වා වූ ධර්මයන් ලෝභයෙන් අල්ල ගන්නවා ditthiyen වරදවා ගන්නවා එතන මිත්‍යයි සදාකාලිකයි කියලා ගන්නවා ඇසිටින්නේ ditthiya ඊළඟට ඒ දෙකම ඇතිවීමට හේතු වූයේ කුමක්ද? ඒ පිළිබඳව නොදන්නා වූ මෝහය. අනේ ලෝභ, ditthi, මෝහ කියන මේ තුනට ඒ ලෞකික සියලු දේම අරමුණු වෙනවා. ඒ භූමි වශයෙන් දැක්කල, ඒ වගේම ධර්ම වශයෙන් දැක්කල, ගෝත්‍ර භූ සිත දක්වා යකිවේ. ඊට අනුතුරු ලැබෙන්නේ මාර්ගසිතනි. මාර්ගසිත ලෝභයට අරමුණු වෙන එකක් නෙවේ. ditthiyata අරමුණු වෙන එකක් නෙවේ. මෝහයට අරමුණු වෙන එකක් නෙවේ. ඒ නිසා මාර්ගසිතයෙන් එහා ඒ ලෝකෝත්තර ධර්ම අත්හැරියා. ඒකයි කලේ. ගෝත්‍ර භූසිතේ කියන්නේ ලෞකික ධර්මයක්. ලෞකික සිත. ඒ ලෞකික සිත් සියල්ලම ලෞකික ධර්ම සියල්ලම අරමුණු කළ හැකි බවක් අරමුණු වීමක් පිළිනවා ලෝභ, ditthi, මෝහ කියන මේ තුන. ඒ නිසා ඒවා ඒ ලෞකික ධර්ම අතුරේ කිසිදු ලෝකෝත්තර බවක් නැති, කියන්නේ ධර්ම අතුරෙන් කිසිදු ලෝකෝත්තරයක සංඛ්‍යාවකට නොලැකෙන කොටස තමයි රූප කියන්නේ. දැන් ධර්මගත වූ නාම රූප වශයෙන් බෙදුවොත් නාම රූප වශයෙන් බෙදෙනවා නම් නාම කියන ගොඩට චිත්තචෛතසික නිබ්බාන ඒ ධර්ම ඇතුළත් වෙනවානේ පරමාර්ථ වශයෙන් ගත්තම් චිත්තචෛතසික නිබ්බාන. නිබ්බානයක් නාමයක් ඒ අරමුණු වන බැවින් නාම ධර්මයක් වෙනවා. අරමුණු වශයෙන් නැමෙන බවක් නැත්නම් ඒ දෙකට චිත්තචෛතසිකයන් නැමෙන බවක් ඇති බැවින් නාම කියන ගොඩට ඇතුළත් කරනවා නිර්වාණ ධර්ම. ඒත් ඒ යම් කිසි හේතුවකින් ප්‍රත්‍යයෙන් හත ගන්නා ධර්මයක් නෙවෙයි. අනේ අනිත් ධර්ම ඒ අනිත් ධර්ම නාම ධර්ම ලෞකික ලෝකෝත්තර කියලා කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික වශයෙන් සිත්ති දෙනවා 81ක්. සංක්ෂේපණයි ණය වශයෙන් ගන්නා විතත් ඒ විස්තර ණය හැටියට ගන්නා විතත් ලෞකික සිත්වල වෙනසක් වෙන්නේ නැහැ. ලෞකික සිත් 81ක්. ලෝකෝත්තර සිත් 8ක්. ඒ ලෞකික සිත් 81 ඒ සමගයදෙන චෛතසික 52ක් ලෝභයත් ඒකට ඇතුළත් කොට ගත්තොත් චෛතසික 52 28 රූපය කියන මේවා යම් මේ ධර්ම සියල්ලම අරමුණු වෙනවා ලෝභයට, ditthiyට, මෝහයට. එක විදිහකින් ලෝභය ආර්ය සත්‍ය වශයෙන් බෙදෙන විට නම් ලෞකික සිත් 81ක් ඒ සමග එදෙන චෛතසික 52කින් ලෝභය හැර 51ක් 28 රූපයක් දුක්ඛ සත්‍ය ලෝභය සමුදය සත්‍ය ලෝභය සමුදය සත්‍ය ආසව ධර්මයන්ගෙන් එකක් නේ ලෝභය සමුදය සත්‍ය දැන් ඒ දෙකේ වික්වාදී ආර්ය සත්‍යයන්ගේ වශයෙන් දෙදෙන ඒ එහෙම දෙදෙතන් අර ලෝකෝත්තර සිත් ලෝකෝත්තර සිත් බලි ලෝකෝත්තර සිත් අටක් තිබෙනවා. ඒ සිත් අටේ වෙන චෛතසික තිබෙනවා 36ක්. 36ක්. ඒ 36න් 8ක් පමණයි මාර්ග සත්‍යයට ඇතුළත් වන්නේ. චෛතසික 36න් මාර්ග සත්‍යයට ඇතුළත් වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒ චෛතසික 8 පමණයි. සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතාවය. සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥා චෛතසික. සම්මා සංකප්පයේ විතර්ක චෛතසික. අනිත් ඒවා ඒ නම් වලින් දැක් වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, ඊළඟට විරිය, සති, ඒකාග්‍රතාව. ඒ චෛතසික අට තමයි සමනක් මාර්ග සත්‍යය. ඉතින් මාර්ග සුත හා ඒ සමගයදන අනිත් චෛතසික 28 සත්‍ය වලට ඇතුළත් කරන්නේ. ඵලසිත සියල්ලම ඒ සමගයදන චෛතසික 36ක් සත්‍ය වලට ඇතුළත් කරන්නේ නැහැ. ඒවා දුක්ඛ සත්‍යයක් නෙවෙයි, සමුදය සත්‍යයක් නෙවෙයි, නිරෝධ සත්‍යයක් නෙවෙයි, මාර්ග සත්‍යයක් නෙවෙයි. ඒ විදිහට පෙන්නන්නේ. ඒ සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා. මට ඕන කලේ පෙන්වන්නට මේ පින්වතුන්ට මේ ශාසවතියේ සමහරෙකු රහතන් වහන්සේගේ රූප ශරීරය උපාදාන ස්කන්ධයට ඇතුළත් කරන්නට කැමති නැහැ. කියනවා වහන්සේට කිදෙන්නේ පංචස්කන්ධයේ පමණයි කියලා. උපාදාන ස්කන්ධයක් වහන්සේට නැතේ. ඒ උපාදාන ස්කන්ධේ උන්වහන්සේට නැtei කියන්නේ උන්වහන්සේට උපාදාන නැතිවයි. රහතන් වහන්සේ කියන්නේ සියලු කෙලෙස් නැති කළ කෙනෙක්. එතකොට උපාදාන වශයෙන් ලැබෙන්නේ කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, ප්‍රවාද උපාදාන කියලා චෛතසික වශයෙන් දක්වනවා නම් දෙකයි, ලෝභයයි දිට්ඨියයි. ලෝභ දිට්ඨි දෙකෙන් ඒ ලෝභ දිට්ඨි දෙකෙන් අරමුණු වන දෙකට අරමුණු වන ධර්ම තමයි උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. ලෝභයෙන් දකිනවා, ගන්නවා, දිට්ඨියෙන් ගන්නවා, අල්ල ගන්නවා අරමුණු. ඒවා උපාදාන ස්කන්ධය කියලා. ඉතින් රහතන් වහන්සේට ලෝභය උපරින්නෙත් නැහැ, දිට්ඨියක් නැහැ, ඒවා කොහොම නැති කළා වුණා. ඒ නිසා උන්වහන්සේ තමන් වහන්සේගේ ශරීරය ගැන ලෝභය උපදවන්නේ නැහැ. ලෝභය උපදවන්නේ නැහැ. දිට්ඨිය උන්වහන්සේට ඇතිවන්නේ නැහැ. තමන් වහන්සේගේ ශරීරය ගැන. ශරීරය ගැන පමණක් නෙවෙයි ඒ තමන් වහන්සේ උපදනා වූ ඒ නාම ධර්ම පිළිබඳව. එහෙම ලෝභයක් හෝ දිට්ඨියක් උපදින්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේට උපාදාන ස්කන්ධ නැtei කියන්නට බැහැ. මක් නිසාද? කාගේ හෝ උපාදානයන්ට අරුමුණු වෙනවා නම් කාගේ හෝ උපාදානයන්ට අරමුණු වෙනවා නම් යම ඒවා තමයි මේ උපාදාන ස්කන්ධයට ඇතුළත් කරන්නේ. දැන් සබ්බංච පනේතං රූපං සාසවං කිවේ සියලුම රූප ආශ්‍රවයන්ට අරමුණු වෙනවා. ආශ්‍රවයන්ගෙන් අල්ලා ගන්නවා. ආශ්‍රව සහිතයි. ඒ නිසා රහතන් වහන්සේගේ රූප පමණක් නෙවෙයි. උන්වහන්සේගේ ක්‍රියාවන් පවා තවත් කෙනෙකුගේ කාගාදියට හේතුවන්නට අරමුණු වන්නට පුළුවන්. ඒකට නිදර්ශනයක් තමයි අර සෝරෙය්‍ය සිතානන්ද මහා කච්චායන හාමුදුරුවන්ගේ රූප ශෝභාව දැකලා ඇතිවෙච්ච තෘෂ්ණාව, තණ්හාව. ඒකෙනුතුන් දන්නා මේ කතාව. ඒ මොකද? දැන් උන්වහන්සේගේ ශරීරය, ඒ ශරීරය අපගතහොත් අපි කියනවා උන්වහන්සේ කෙලස් නැසූ රහතන් වහන්සේ. එතකොට අපි රහතන් වහන්සේ කියන විට උන්වහන්සේගේ ශරීරය අත්හැරලා දෙන්නේ සලකන රහතන් වහන්සේ. ඒ රූපය ආගේ හෝ රූපය උපාදානයන්ට ගොදුරවන රූපයක්. අල්ලා ගැනීම ගන්නා රූපයක්. එනිසා උන්වහන්සේට තිබෙන ඒ ස්කන්ධවලි රූපස්කන්ධය රූපෝපාදානස්කන්ධ. උන්වහන්සේට ඇතිවන ලෞකික සිත් තිබෙන ලෞකික සිත්. රහතන් වහන්සේට ලැබෙන ලෝකෝත්තර සිත් තියෙන්නේ එකයි. අරහත් ඵලසිත විතරයි. උන්වහන්සේට ලැබෙන අනිත් සිත් ලෞකිකයි. ඒ ලෞකිකසේ අන්‍යයන්ගේ අන්‍යයන්ට අරමුණු දෙ හැකියි. අන්‍යයන්ගේ ලෝභාදියට අරමුණු වන්නට පුළුවන් ඒ ලෞකිකසේ. ඒ නිසා ඒ ලෞකික ධර්ම සියල්ලම ඒ නිසායි කියන්නේ ලෞකික ධර්ම සියල්ලම උපාදාන ඛණ්ඩ. රූප උපාදාන ඛණ්ඩ, වේදන උපාදාන ඛණ්ඩ, සංඤ්ඤා උපාදාන ඛණ්ඩ, සංඛාර උපාදාන ඛණ්ඩ, විඥාන උපාදාන ඛණ්ඩ. ඒ කියන්නේ ඒ නිසා. එහෙම උපාදාන ඛණ්ඩ කියන ගොඩට ඇතුළත් නොවන ධර්මත් පිළිද. ඒ මොනවාද? ඒ නාම ධර්ම වලටයි ඒ ඇතුළත්. ඒවා නම් සතර මාර්ග, සතර ඵල, නිබ්බාන. සතර මාර්ග ධර්ම විතේ මාර්ග සිද්ධී ලැබෙන চৈতසිකක්, ඵල ගන්නා විතේ ඵල සිද්ධී ලැබෙන চৈতසිකක්, නිර්වාණය. ඒකට ධර්ම වශයෙන් ඕනනම් කියත හැකි මේ නව ලෝකෝත්තර ධර්ම. ඒ නව ලෝකෝත්තර ධර්ම නම් ලෝභ දික්ඛ වලට ආරමුණු කරන්නට තබා ඒවා ගැන හිතන්නට බැහැ. ඒ අරමුණු වීමක් නෑ ලෝභ දික්ඛ වලට. ඒ නිර්වාණය එහෙම නැත්නම් මාර්ග සිත ඵල සිත. ඒ කෙලෙස් සහිත සිත්වලට නැත්නම් අකුසල් සිත්වලට ඒවා ආරමුණු කරගෙනට නොහැකි බව කියනම කවරේද කියලා ප්‍රශ්න කළ යුතු තිබෙනවා. මක්නිසාද? ඥාන විප්‍රයුක්ත කුසල් සිත්වලටවත්, ඥාන විප්‍රයුක්ත ක්‍රියා සිත්වලටවත්. දැන් රහතන් වහන්සේට ලැබෙන ඥාන විප්‍රයුක්ත ක්‍රියා සිත් තිබෙනවා. එහෙම ක්‍රියා සිතක් උන්වහන්සේට උපදන අවස්ථාවකදී වුවත් තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරන ළඟ ඒ නිර්වාණ ධර්මය ඒ සිතින් ආරම්භ කරන්නට බැහැ. ඒ මොකද නුවණින්ම ඒක ආරම්භ කළ හැකි. ඥාන සම්ප්‍රයුක්ත සිතකින්මයි ආරම්භ කරන්නේ. දැන් ඒ නිසා ලෞකික ධර්ම, ඒ ලෞකික ධර්ම සියල්ලම උපාදාන ස්කන්ධ කියන ගොඩට ඇතුළත් වන්නේ. එයින් මේ රූපය ලෞකික මිසක කවදාවත් ලෝකෝත්තර වෙන්නේ නැහැ. දෙපින් තුන් දන්නවා අපි කතා කරනකොට රූප ගැන කාම ලෝකෙහි රූප තිබෙනවා. කාම ලෝකෙහි කියන විට 11 වැදෑරුම් කාම භූමිය, සතර අපාය, දෙව්ලෝ සය, මිනිස් ලෝක දෙව්ලෝ සය කියන මේ 11 වැදෑරුම් කාම භූමිය. ඊළඟට රූප භූමිය තිබෙනවා 16ක්. එින් එකක සිත නැහැ. රූපේ තියෙනවා ඒ රූපේ. අනිත් 15ෙහිම සිතයි කයයි දෙකම තිබෙනවා. රූපේ තිබෙනවා. කය කිවි රූපයටනේ රූප තිබෙනවා. මේ රූප දැන් බ්‍රහ්මයාගේ රූප, බ්‍රහ්ම ලෝකයේ තිබෙන රූප මොනවාද? කොයි දෙකටද වැටෙන්නේ? මේ ඔක්කොම කාමාවචරයි. සබ්බංච පනිතං රූපං කාමාවචරං. ඒවා කාමාවචර මිසක රූපාවචර රූපෙයි කියලා කොටසක් නැහැ. කාමාවචර. ඒකට සිත්තම චිත්තචෛතසික ධර්ම ප්‍රභේද වෙනවා. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර එහෙම කියනවා. නමුත් රූපය එහෙම බෙදෙන්නේ නැහැ. හැම රූපයක්ම කොහේ ලැබුණා? ඒක කාමාවචරයි. ඊළඟට එනවා අනිත් ඒවා. මේ අහේතුකයි, සප්පච්චයයි, සාසවයි. සාසවය කියන්නේ අනිත් එක තමයි. ලෝකය සංකත, සංකත. සංකත කියන්නේ මොකක්ද? සංකත කියන්නේ ප්‍රත්‍ය සාමාග්‍රියෙන් උපදවන ලබදරි. ප්‍රත්‍යයන්ගේ එකතු වෙමින් ඇතිවන්නේ. ඒ නිසා සංකත. සංකතයි. උපාදාන ස්කන්ධ ලෝකයට ඇතුළත් වන බැවින් තමයි ලෝකියයි කියන්නේ. උපාදාන ස්කන්ධ කියන ගොඩටයි ඇතුළත් වන්නේ. උපාදාන ස්කන්ධ ලෝකයට ඇතුළත්. දැන් ලෝකය කියන එක බුදුජානක වහන්සේ වදාරනෝනේ ලෝකය කියලා මේ පංච උපාදාන ස්කන්ධයකට. ගමනේම චපත්තෝ ලෝකස්සන්තෝ දුකාචනං මෙච අපත්තෝ ලෝකං තං දුක්ඛා අති ප්‍රමෝචනං කියලා එහෙම එන්නේ. එතන ගමනේන චපත්තෝ ලෝකස්සන්තෝ දුකාචන කිසි කලෙක ඒ ගමන් කරලා ඇවිදලා ලෝකෙහි කෙලවරක පැමිණෙන්නට දැරිය. ගමනේන චපත්තෝ ලෝකස්සන්තෝ දුකාචන මෙච අපත්තෝ ලෝකං තං. ඒ වගේම ලෝකාන්තයට නොපැමිණ දුක්ඛ අපි ප්‍රමුචන දුකේ දුකෙන් නිදීමක්ද නොවන්නේය. එතන ලෝකාන්තය කියලා කිව්වේ කොතන දෙවෙනි පදයේදී ලෝකාන්තය කියන්නේ මේ පංචස්කන්ධ ලෝකය. පංචස්කන්ධ රූප. අනේ ලෝකය කියන්නේ තව තේරුමක් කියන්නේ විජ්ජති පවිජ්ජති කියන ලෝකෝ කියන්නේ. ඒ කියන්නේ පැදෙන බිඳෙන ස්වභාවය ඇත්තේ යම්කද ඒක ලෝකෝ. ඒ ලෝකය කියන පංච උපාදාන ස්කන්ධයන් අතුරෙන් එයි එක උපාදාන ස්කන්ධයකට ඇතුළත්. ඒ නිසා සියලුම රූප ලෝකයි ලෝකයයි කියන්නේ ලෞකිකයි කියන්නේ. ලෝකෝත්තර කියලා කොටස් නැ රූප. මොබරි. කාම තණ්හාවට අරමුණු වෙන බැවින් කාමාවට. ඊළඟට මේ අරමුණක් ගන්නට බෑ. රූපයට බෑ අරමුණු ගන්න. ඒ නිසා අනාරම්මණ කියලා කියනවා. අනාරම්මණ කියන්නේ අරමුණු ගත නොහෙන බැවින්. අරමුණු ගන්නේ කවුද? මොනවද ගන්නේ? අරමුණු ගන්නේ චිත්ත චෛතසික. චිත්ත චෛතසිකයන්ට නම් අරමුණු නැතුව උපදින්නට බෑ. අරමුණක් දුනයි චිත්ත චෛතසිකයන්ගේ ඇතිවීම වන්නේ. ඒ චිත්ත චෛතසිකයන් මෙන් නොවේ රූප. රූපවලට අරමුණු ගැනීමක් කරන්නේ. ඒ නිසා ඒ රූප සියල්ලම අනාරම්මන. අනාරම්මන. නෑ ආරම්මණ අරමුණක් නැත්තේ කියන එක. ඊන අදහස් කරන්නේ අරමුණු ගැනීමක් කළ නොහැකි රූපවලට. එබැවින් ඒවා අනාරම්මන. ඊළඟට එන්නේ අත්තහාතබ්බ කියන එක. අත්තහාතබ්බ. පහතබ්බ නම් පහතබ්බේ කියන්නේ ප්‍රහාණය කටයුතු ප්‍රහාණය කළ හැකි කියන තේරුම. ප්‍රහාණය කළ යුතුයි පහතබ්බ. අත්තහාතබ්බ කියන්නේ එහෙම ප්‍රහාණය කළ හැකි බවක් නැහැ. ප්‍රහාණය ගැන කතා කරන ප්‍රහාණය කියන්නේ දුරු කිරීම. ඒ දුරු කිරීම පදංග විස්කම්භන සමුච්ඡේද පටිපස්සබ්දි නිස්සරණ කියලා එම ප්‍රහාණ පසක් ගැන කියනවා. ඒ ක්ලේශ ධර්මයන් පිළිබඳ ඒ දුරු කිරීම ප්‍රධාන වශයෙන් ඔය මුලින් කියන ලද ප්‍රහාණ තුනටයි අතුලත් කරන්නේ. තදංග ස්කම්භන සමුච්ඡේද. පටිපස්සබ්දි ප්‍රහාණය කියන්නේ ඵලසිතෙන් සිදුවන ප්‍රහාණයට ක්ලේශ දාය සංසිඳ වීම. නිස්සරණ ප්‍රහාණය යමෙන් දක්වලා තියෙන නිර්වාණය. නිර්වාණය නිස්සරණ ප්‍රහාණය. ඒකට තදංග විස්කම්බන සමුච්ඡේදය කියන්නේ තදංග කියන්නේ ඒ ක්ලේශ ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ කුසල ධර්ම උපදවාගෙන ආවකාරික වශයෙන් ඒ ධර්මයන් පවත්නා කාලය තුල අර ඊට ප්‍රතිවිරුද්ධ අකුසල ධර්මයන් ක්ලේශ ධර්මයන් දුරුකොට තැබීම තදංග. විස්කම්භනේ කියන්නේ උපදින්නට හැකි ඒ ක්ලේශ ධර්මයන්ට උපදීමට අවස්ථාවක් නොදී බොහෝ කල සෑහෙන කාලයක් ඒවා උදා තැබීමෙන් කරන ප්‍රහාණයට කියන විස්කම්භන ප්‍රහාණ. ඒක රූපා රූප ප්‍රසමාපත්තීන් උපදවාගෙන කරන්නේ ධ්‍යාන උපදවාගෙන කරන්නේ විස්කම්භ සමුච්ඡේදයේ කීවේ සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ ඒ ලෝකෝත්තර කුසල් සිතින් කෙරෙන ප්‍රහාණය. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒවා. ඒ සමුච්ඡේදයේ කියන්නේ ඒ සිත්වලින් කරනු ලබන ප්‍රහාණය කරනු ලබන ක්ලේශයන් නැවත කවදාවත් උපදින්නේ නැහැ. එලෙස කරන ප්‍රහාණය සමුච්ඡේද ප්‍රහාණය. ඒ විදිහට රූප පිළිබඳ ප්‍රහාණය කළ බවක් කළ යුතු බවක් නැහැ. රූපයන්ගේ ප්‍රහාණය කරන්න දෙයක් නැහැ. ඒ රූප ඇතිවීම තුරණා කරන වෙනත් හේතුන් තිබෙනවා. ඒ නිසා ඇති වෙන. දැන් සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ මේ රූපය දුරු කළ යුතුයි කියලා එහෙම වදාරලක් තිබෙනවා. ඒ කරන්න පුළුවන් නේ කියලා තුමහස වදාරලා. ඒ එතන අදහස් කරන්නේ මේ රූපය පිළිබඳව තිබෙන ආශාව දුරු කරන්නේ. රූපය පිළිබඳව රූපය ගැන පංචස් රූපස්කන්ධය පිළිබඳව පවත්න ආසාව දුරු කරන්න යුතු. එහෙම නැත්නම් රූපෙහි දුරු කරන්න දෙයක් නැහැ. ඒ කෙලස්මින් දුරු කළ හැකි බවක් රූපෙහි නැහැ. ඒ නිසා කියනවා අත්තහා තබ්බ තඩංගාදි ප්‍රහාණයන්ගේ වශයෙන් පහකල නොහැකි බැවින් අත්තහා තබ්බ. ඒකයි ඒ වාට අත්තහා තබ්බ කියලා කියන්නේ. ප්‍රහාණය කළ නොහැකි. ඊළඟට කුසල් වස කුසල් අකුසල් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ. දැන් කුසල ධර්ම කියලා කොටසක් වදාලා අකුසල ධර්ම කියලා තව කොටසක් වදාලා එසේ නවදාර්ම ලද සියල්ලම ඇතුළත් වන්නේ අභ්‍යාකත කියන. අභ්‍යාකත නැත්නම් අභ්‍යාකත. ඒ අභ්‍යාකතේ කියන්නේ ව්‍යාකත. නවදාර්ම ලද කියන එකයි තේරුම. වචනාර්ථ වශයෙන් ගත්තම තේරුම මේ ව්‍යාකත කියන්නේ නවදාර්ම ලද නොකියන ලද කියන. කුසලා කුසල වශයෙන් අතිතාපි අත්ථෝ කියන. කුසලා කුසල වශයෙන් කුසල් අකුසල් වශයෙන් නෝදාර්ණ ලබයි කියන එකයි එහි අර්ථය. එතකොට කුසල් අකුසල් වශයෙන් නෝදාර්ණ ලද යම් ධර්ම සමූහයක් වේ නම් ඒ සියල්ලම අභ්‍යාකත ධම්ම අභ්‍යාකත ධම්මා. එනිසා තම අභිධර්මෙහි ඒ ඵලමුයෙන් වේන කුසල ත්‍රිකෙහි කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකත ධම්මා කියලයි. කුසල ධම්මා කීයේ කුසල් සිත් 21යි ඒ සමගයෙන්දල চৈতසික 38යි කුසල ධම්මා අකුසල ධම්මා අකුසල් සිත් 12යි ඒ සමගයෙන්දල চৈতසික 27යි අකුසල ධම්මා අභ්‍යාකත ධම්මා විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි ඒ සමගයෙන්දල চৈতසික 38යි රූප 28යි නිර්වාණයයි කියන මේ ධර්ම අභ්‍යාකත කුසල් අකුසල් වශයෙන් නවදාල ධර්ම දැන් මේද ඒ නිසා රූපද සියලුම රූප අභ්‍යාකතයි අභ්‍යාකත ධර්ම කුසල් අකුසල් වශයෙන් වැඩාලේ නැ මෙන්න මේ විදිහට රූපය එක්වදෑරුම් කොට දක්ව එක්වදෑරුම් දැන් එකක් මෙතෙන්නේ අහේතුකයි සප්පච්චයයි සාසවයි සංකතයි ලෝකියයි කාමාවචරයි අනාරම්මනයි අප්පහා තබ්බයි අභ්‍යාකතයි ඊළඟට රූප පිළිබඳ දෙවදෑරු ආකාරයක් දක්වන දෙවදෑරු භූත උපාදා භූත රූප උපාදා රූප අධ්‍යාත්මික බාහිර වත්තු අවත්තු ద్వාර අද්වාර ඉන්ද්‍රිය අනින්ද්‍රිය ඕලාරික සුකුම සම්තිකේ ධූරේ සප්පටිග අප්පටිග උපාදින්න අනුපාදින්න සනිදස්සන අනිදස්සන දෝචරග්ගාහික අදෝචරග්ගාහික විනිබ්බෝග අවිනිබ්බෝග යනාදි වශයෙන් විප්‍රකාර කොටද බෙදිය හැකිය රූප බෙදන්නට පුළුවන් මේ වශයෙන් කොහොමද ඒ සබ්බංච පනේතං රූපං භූත උපාදා කියන භූත රූපය උපාදා රූපය කියලා කොටස් දෙකකට බෙදတယ်။ භූත රූපේ කීවේ මහා දේ හැටියට ඇතිවන බැවින් අපි කියවනේ මහන්තා පාතු භූතාපි මහා භූතාපි සම්මුතා කියන මහා දේවල් හැටියට ඇතිවන බැවින් මහා භූත යා භූත රූප වලට උපාදා කීවේ ඒ මහා භූතයන් නිසා හටගන්නා රූප උපාදා එතකොට භූත රූප උපාදා රූප කියලා රූප සියල්ලම බෙදෙනවා කොටස් දෙකකට එවිට භූත රූප හැටියට හතරකුත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරත් උපාදා රූප හැටියට 24කුත් ඇතලක් ඊළඟට අධ්‍යාත්මික බාහිර අධ්‍යාත්මික කියන්නේ තමා පිළිබඳ කියන තේරුමක් තියෙනවා තමාය කියලා ගන්නට අතිශයින් ඉවහල්ගෙන ඒ වගේම බොහෝම තමාගෙන මේ තමන්ගේ මේ ආත්ම භාවය කියන්නේ චෛතසික රූප කියන මේ ධර්ම සමුදාය අපි කෙනෙක් කියලා ගන්න ඒ ආත්ම භාවය. ඒ ආත්ම භාවයට අතිශයින් උපකාරක රූප හැටියට ගන්නා ධර්ම වලටයි අධ්‍යාත්මික රූපේ. ඒවා නම් චක්කු සෝත ඝාන ජීවහා කාය කියන්නේ ප්‍රසාද රූප පස අධ්‍යාත්මික රූප. බාහිර රූපේ කියන්නේ එයි අන්‍ය වූ සියලුම රූප බාහිර. ඒ නිසා ඒ පහට අධ්‍යාත්මික රූපේ කියලා කිව්වේ. ඊළඟට එනවා වස්තු රූප අවස්තු රූප කියලා. වස්තු රූපේ කියන්නේ වස්තු රූප පාලි වචනය වස්තු කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්මයන්ට වාසස්ථාන කියන තේරුමින් වස්තු කියලා කියනවා. එහෙම වස්තු රූප හයක් දැක්වෙනවා. චක්කු වස්තු, සෝත වස්තු, ධාර වස්තු, ජීවහා වස්තු, කාය වස්තු, හදේ වස්තු කියලා. ඒ වාට වස්තු රූප කියනවා. අපි වස්තු සංග්‍රහයේදී ඒක ඉගෙන ගන්නවා. වස්තු රූප. අනිත් ඒ වාට කියනවා අවස්තු රූප. ඒවා වස්තු වෙන්නේ නැහැ. අවස්තු රූප. ඒ හයක් වස්තු රූපයි 21ක් අවස්තු රූප. ඊළඟට ප්‍රසාද රූප පහක් විඤ්ඤාති රූප දෙකක් කියන රූප හතට කියනවා ద్వාර රූප කියලා. ద్వාර රූපේ කියන්නේ දොරතු වන රූප, දොරතු වශයෙන් ඇතිවන්නා වූ රූප, දොරතු වන්නා වූ රූප. මොනවට දොරතු වන්නා වූද? චිත්ත චෛතසිකයන්ට හා අරමුණු වලට දොරතු වන්නා වූ රූප. ඒ වගේම කර්මයන්ට අරමුණු වන්නා වූ, කර්මයන්ට දොරතු වන්නා වූ රූප. දැන් අපි රූප පිළිබඳව නැත්තම් කර්ම පිළිබඳව කතා කරන විට කර්ම ద్వාර දෙකක් පිළිබඳව කීවා. කාය කර්ම ద్వාරයයි වාග් කර්ම ద్వාරයයි. ඒ කාය කර්ම ద్వාරයේ වූයේ කාය විඤ්ඤාතිය. වාග් කර්ම ద్వාරයේ වන්නේ වචී විඤ්ඤාතිය කියලා අපි ඉගෙන ගත්තානේ. අන්න ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන රූප දෙකද ద్వාර රූප වශයෙන් ගන්නවා. මක් නිසාද? ඒවා කර්ම ద్వාර වන බැවින්. ප්‍රසාද පස චක්කු සෝත ධාන ජීවහා කාය කියන ඒ පහ වස්තු රූප නැත්නම් මේ ద్వාර රූප වන්නේ මොනවාටද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවාට දොරටු වන වගේම ඒවායි එල්බගෙන හට ගන්නා වූ සිත් වලටද දොරටු වෙනවා. දොරටු වෙනවා. අපි ඒ නිසා තමයි චක්සු ద్వාරික සිත්, සෝතද්වාරික සිත්, ධානද්වාරික සිත්, ජීවහාද්වාරික සිත්, ආයද්වාරික සිත් කියලා 46 46 ගැන කතා කරනවා. ඒ කාමාවචර සිත් 54 ඔය ద్వාරයන්හි 46 46 වීදි වශයෙන් ලැබෙනවා. චක්සුද්වාරික සිත් 46, සෝතද්වාරික සිත් 46. ඔය විදිහට අපි ద్వාර පිළිබඳව ඉගෙන ගන්නා විට ద్వාර සංග්‍රහයේදී දැනගත්තා. අනේ චක්සු ద్వාරයේ කිවි චක්සු ප්‍රසාදය. ඒ මොකද? චක්සු ප්‍රසාදේ නැත්නම් රූපාරම්මණය වර්තමාන රූපාරම්මණය ගැටෙන්නට තැනක් නැහැ. ඒ නිසා ඒ අරමුණු කොට උපදන සිත් ඇතිවීමට විදිහක් නැහැ. එතකොට ඒක අරමුණටත් දොරටුව වන අතර අරමුණෙහි එල්ඩගත් සිත් වලටද දොරටුව වෙනවා. ඒ දොරටුව වැහුනොත් අරමුණ ලබා ගන්නපත් නැහැ. අරමුණ ලබනවා කියන්නේ සිතක් උපදින්නේ නැහැ. සිත්ක. අන්න ඒ නිසා ద్వාර කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන්නේ කර්මවලට. කර්මයි කියනකොට මෙදි මුදුන් ගන්නවා කර්මය කියන්නේ. කුසල හෝ අකුසල වශයෙන් දැක්වෙන ඒ කර්ම සිත නැතිව සිදුවන දෙයක් නෙවෙයි. සිතින් කෙරෙන දෙයක් සිත ඕන. නමුත් ඒක ක්‍රියාත්මක වන දොරටු තුනක් පිළිගන්න. ඒ දොරටු තුනෙන් ප්‍රධාන එක තමයි මනෝද්වාරය. මනෝද්වාරය තමයි ප්‍රධාන. මනෝද්වාරය කියන එක නැත්නම් අනිත් ద్వාර දෙකක් ක්‍රියා කරන්නේ නැහැ. ඒ ద్వාරව ඇතිවන්නට බෑ. ద్వාර නැහැ. දැන් අසඤ්ඤ සත්වෙහි මනෝද්වාරය කියන එක ලැබෙන්නේ නැහැ. සිත නැහැ. ඒ සිත නැති නිසා තමයි ක්‍රියා විරහිත සුදු කන ඇති සතෙකු හැටියට නැත්නම් භක්මීතු හැටියට ඉන්නේ. කිසිදු ක්‍රියාවක් කරන්නේ. ඒ ක්‍රියා කරන්නට බැරි සිත නැති නිසා සිත නැති වුණාම චිත්තජය රූප උපදින්නේ නැහැ. චිත්තජ රූප වලින් දෙකක් තමයි මේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන්නේ. ඒ කාය විඤ්ඤාතිය කාය කර්මයන් නිදී ద్వාරය වන අතර වචී විඤ්ඤාතිය වාග් කර්මයන් නිදී ద్వාරය වෙන. එබැවින් ඒ දෙකක්ගෙන ద్వාර රූප හතක් කියලා කියනවා. ඒක ප්‍රසාද රූප පහක් විඤ්ඤාති රූප දෙකක් කියන මේ හතට කියනවා ద్వාර රූප. අනිත් සියලුම රූප වලට කියනවා අද්වාර රූප. ద్వාර රූප අද්වාර රූප. ඊළඟට ප්‍රසාද රූප පහ. ප්‍රසාද රූප පහ පංච විඥාණයන් කෙරෙහි ප්‍රධානත්වය ඊශ්වරත්වය ධර්ම දෙවිනි ද. ඊළඟට ඉන්ද්‍රිය පුරිසින්ද්‍රියයි කියන භාව රූප දෙක. ඒ ස්ත්‍රී පුරුෂ ආකාරයන් පිළිබඳව ප්‍රධානත්වය උසුලන බැවින්ද ඒ වාද කියනවා ඉන්ද්‍රිය රූප. අනික ජීවිතේන්ද්‍රිය කර්මජ රූපයන් පාලනය කිරීමේදී ප්‍රධානත්වය උසුලන බැවින් නැත්නම් කර්මජ රූපයන් කෙරෙහි ප්‍රධානත්වය දරන බැවින් ජීවිත රූපයටද කියනවා ඉන්ද්‍රියයි. ඒ නිසා ඉන්ද්‍රිය රූප තිබෙනවා අටක්. චක්ඛේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගාමේන්ද්‍රිය, දිවේන්ද්‍රිය, කායේන්ද්‍රිය. ඒවායේ ප්‍රධානත්වය කුමක් සඳහාද? චක්සු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, දිවා විඥාන, කාය විඥාන කියන මේ විඥානයන් කෙරෙහි. ඒවායේ ප්‍රධානත්වය පවත්වා. භව රූප, ඉති භව රූප, පුරුෂ භව රූප කියන මේ ධර්ම දෙක ඒ භාවයන් කෙරෙහි ස්ත්‍රී ආකාරය ගැන්වීමෙහි ආ පුරුෂාකාරය ගැන්වීමෙහි ප්‍රධානත්වය උසින්න බැරි. ඒ ද්වාටක්ද කියනවා ඉන්ද්‍රිය පුරුෂින්ද්‍රිය. කර්මජ රූප පාලනය කිරීමද මේදී ප්‍රධානත්වය උසුලන්නේ ජීවිත රූපයයි. ඒ නිසා ඊට කියනවා ජීවිතින්ද්‍රිය රූපය. ඊළඟට ප්‍රසාද රූප පහක්, විෂය රූප හතක්. ඒ රූප, එතකොට ප්‍රසාද රූප පහන් විෂය රූප හතයි කියවේ. ඒ ප්‍රසාදයන්හි ගැටෙන අරමුණු වශයෙන් ලැබෙන රූප තිබෙන්නේ හතක්. චක්ෂු ප්‍රසාදෙහි රූපාරම්භ, සක ප්‍රසාදෙහි ශබ්දාරම්භ, ගහන ප්‍රසාදෙහි ගන්ධාරම්භ, දිවහ ප්‍රසාදෙහි රසාරම්භ, කාය ප්‍රසාදෙහි පඨවි තේජෝ වායු. එතකොට හතක් ප්‍රසාද පහයි විෂය රූප හතයි. එතකොට 12ක්. ඒ 12 ආරම්මන ආරම්මනි ප්‍රවස්ස. ඒ ගත්තම ඒවා ප්‍රකට හොඳට කාට තේරුම් ගන්නට අමාරු නෑ, ලේසි ප්‍රකටයි. එබැවින් කියනවා ඕලාරිකයි ප්‍රකටයි. තේරුම් ගන්නට ලේසි ගැටෙනවා. ඒ ප්‍රසාද ඊට අනුරූප වූ ආරම්භන වශයෙන් ප්‍රකටයි. එබැවින් ඊට කියන ඕලාරික ගොරෝසු කියන තේරුමත් ඕලාර. අනිත් ඒවාට කියනවා සුකුම රූපයි කියලා. සූක්ෂම රූප, සුකුම රූප. යමේ මාත ඒ 16ක් තියෙනවා. ඒවට කියනවා සුකුම රූප. මේවට තව නම් තියෙනවා. මේවට කියනවා සම්තිකේ රූපයි කියලා. මොනවටද? ඕලාරික රූප 12ට කියනවා සම්තිකේ රූප. සම්තිකේ රූපය කියන්නේ මේ ළඟ තිබෙන රූපය කියන, ළඟ ඇති රූපය කියන. අනිත් ඒවා দূරේ රූප වෙනවා. ඒ නිසා සප්පටිග රූප. ඒවට කියනවා සප්පටිගයි කියලා. ඒ කියන්නේ හැපීම් සහිත රූප. හැපීම් සහිත කියන්නේ චක්සු ප්‍රසාද රූපාරම්මන කියන මේ දෙකේ තිබෙනවා ගැටීමක්, හැපීමක්. ඒ නිසා ගැටීම් සහිත, සැපීම් සහිත රූපේ කියන තේරුමෙන් සප්පටිඝ කියලා. සප්පටිඝ රූප. ඊළඟට කියන්නේ අනිත්‍යවට. එතකොට මෙතන කිව්වා ඕලාරික රූප, සම්පිතේ රූප, සප්පටිඝ රූප. ඒ අන්‍ය වූ රූප වලට කියනවා සුඛම රූප, দূරේ රූප, අප්පටිඝ රූප. සුඛම රූප, দূරේ රූප, අප්පටිඝ රූප. ඒ සුකුම රූප තිබෙනවා 16ක්. 16ක් තිබෙනවා. ආපෝ ධාතු, ඉන්ද්‍රිය, පුසින්ද්‍රිය, ජීවිත රූපය, හදේ රූපය, පරිච්ඡේද රූපය, ආහාර රූපය, කාය විඤ්ඤාති රූපය, වචී විඤ්ඤාති රූපය, උපචේ සම්පති ජලතා අනිත්‍යතා රූපය. එන මේ තව තිනවා අර මුදුතා කම්මං ලෞතා මුදුතා කම්මං ඒ රූප ඒවට කියනවා සුකුම රූපේ. ඊළඟට කර්මයෙන් හටගත් රූප තිබෙනවා 18ක්. ඒවා তৃෂ්ණා දෘෂ්ටීන්ට අරමුණු වන කර්මයෙන් නිපද වූ බැවින් මොකද তৃෂ්ණා දෘෂ්ටීන්ට අරමුණු වන කර්මයෙන් නිපද වූ බැවින් ඒවාට උපාදින්න රූපය කියලා නමක් දෙනවා. දැන් උපාදින්න අනුපාදානියා ධම්ම උපාදින්න පාදානියා ධම්ම උපාදින්න අනුපාදානියා ධම්ම අනුපාදින්න අනුපාදානියා ධම්ම කියලා ත්‍රිකයක් දෙනවා ධර්ම. එහිදී ඒ උපාදින්නේ කීවේ කර්මයේ විසින් তৃෂ්ණා දෘෂ්ටීන්ගෙන් විත්ත කර්මයේ විසින් තමගේ ඵලභාවයෙන් ගන්නා ලද කියලා තේරුමක් දෙන්නේ අනේ උපාදින්න රූප මොනවද ඒ? ත්‍රිත් මේ කර්මජ රූප. කර්මජ රූපේ කීවේ අර ඒකාන්ත කර්මජ රූප නවයක් තිබෙනවා. අනේකාන්ත කර්මජ රූප නවයක් තිබෙනවා. ඒකාන්ත කර්මජ රූප නවයේ කීවේ චක්කුසෝත ධාන දිවහා කාය ඉතිභාව කුම්භාව ජීවිත හදය. ඒ නවයේ ඒකාන්ත කර්මජ රූප. අනේකාන්ත කර්මජ රූපේ කීවේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝ ජා ආකාස. ඒ අනේකාන්ත කර්මජ රූප. මෙන්න මේ 18 ඒ ඉතින් ඒවා ඇති වෙනකොට කර්මජ රූප උපදිනකොට අර පඨවි ආදී ධාතු වලින් දෙන්නේ උපදින්නට බෑ. ඒවත් සමගින් උපදින්නේ. ඒ නිසා මේ කර්මජ රූප සියල්ලම විදුකට ගත්කල්ලි 18ක් එනවා. ඒ 18 ට කියනවා උපාදින්න රූප. ඒ කර්මයෙන් හටගත්ත රූප වලට උපාදින්න රූපේ කියනවා කර්මජ රූප. ඉතිරි චිත්තජ ඉතිජ ආහාරජ රූප වලට කියනවා අනුපාදින්න රූප. ඒ කර්මයාගේ ඵලයක් හැටියට ලැබුණේ ඒවා නෙවේ. ඒ නිසා ඒවා කියනවා අනුපාදින්න රූප. ඒ කර්මයෙන් හටගන්නා ඒවට කියන්නේ උපාදින්න රූප. ඊළඟට එන්නේ රූපායතනය. රූපායතනයට කියනවා සංදස්සන රූප. රූපායතනය කියන්නේ රූපාරම්භන. දැකීම් සහිත රූපය. ඒ කියන්නේ දකින්නට පුළුවන් චක්කු විඥාණයෙන් දැකගත හැකි රූපයට කියනවා සංදස්සන රූප. චක්කු විඥාණයෙන් දැනගන්නට බැරි අනිත් රූප සියල්ලටම කියනවා අනිදස්සන රූප. සංදස්සන රූපං අනිදස්සන රූප. චක්කු සෝත දෙකට දැන් තව තියෙනවා ගෝචරක් ගාහික රූප අගෝචරක් ගාහික. ගෝචරක් ගාහිකයි කීවේ ගොදුරු ගන්නා රූප. ඒ කියන්නේ අරමුණු ගැනීම කරන රූපෙයි කියන තේරුම. දැන් ඇසේ ගොදුර රූප ආරම්භ. කනේ ගොදුර ශබ්ද ආරම්භ. ඒ විදිහට ඒවා ගොදුරු ගෝචරක. ඇහි විෂය ඇහට චක්කු ප්‍රසාදෙහිත් ගොමුවන රූප ආරම්මණය. අනේ ඒ විදිහට ඒ චක්කු සෝත ඝාන ජීවහා කාය කියන ඒ පස ගෝචරක් ගාහික රූපෙයි කියලා දක්වනවා. අනිත් ඒවා ඔක්කොම අගෝචරක් ගාහික රූප. ඒ අරමුණු ගැනීම නොකරන රූපෙයි කියන තේරුම. ඒ ගෝචරක් ගාහික රූපද සම්පත්ත විසයක් ගාහික අසම්පත්ත විසයක් ගාහික කියලා ප්‍රභේදයක් ඒ පිළිබඳවත් දක්වනවා. සම්පත්ත විසයක් ගාහිකේ කිව්වේ ළඟට පැමිණි අරමුණු ගන්නා වූ රූප කියන තේරුම. සම්පත්ත විසයක් ගාහික ඒ කිව්වේ ද රූපාරම්මණය නම් කිසි තැනක තිබෙනවා නම් ඒ තිබෙන තැන ඉඳලා මේ ඇහැ ළඟටම එන්නට ඕනේ නැහැයි කියන එකයි ඒ රූපය දකින්න. ඒ රූපේ තිබූ දර තිබියදීම දකින්වයි කියන එකයි අසම්පත්ත විසයක් ගාහිකය. ශබ්දය ගැනත් කියන්නේ එහෙම. රූපාරම්මණයයි ශබ්දාරම්මණයයි කියන ඒ දෙක ඒවා තිබූ තන තිබියදී ඒ චක්ෂු ප්‍රසාද සෝත ප්‍රසාද කියන මේ දෙකට යොමු වී ඒවා අරමුණු කරන සිත් උපදිනවා. ඒ නිසා යමක තියෙන ඒක දුර තිබෙන දෙයක් හැටියට දැනගන්නට තමන්ට පුළුවන්. ධන ජීවහා කාය කියන තුන පිළිබඳව දක්වන්නේ සම්පත්ත විසයක් ගාහිත රූපේ. ඒක සම්පත්ත විසයක් ගාහිත කියන්නේ සම්ප්‍රාප්ත. සම්ප්‍රාප්ත කියන්නේ ළඟට පැමිණි, පැමිණි රූප. එහෙම වන්නේ දැන් මේක නිදර්ශන වශයෙන් කියනවා නම් දැන් මේ වෙලාවේ වුවද අපට මේ ප්‍රසාද පසතම ප්‍රසාද පසතම අරමුණු වන්නට පුළුවන් රූප තිබෙනවා. ඒ ගොදුරු විය හැකි රූප තිබෙනවා. රූපාරම්මණය තිබෙනවා, ශබ්දාරම්මණය තිබෙනවා. මා කතා කරන විට මේ පිනතුන්ට ලැබෙනවා ශබ්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය කියන එකෙන්. රසාරම්මණය නම් විතරක් ප්‍රකටව අපිට මේ වෙලාවේ නැහැ. ඒ ගන්ධාරම්මණය ඒකත් ලැබෙන්නට පුළුවන්. නමුත් අපිට ඒක ලැබෙනවද මේ වෙලාවේ? එහෙම අවස්ථාවක් නැහැ. මේ සමහර විටක මේ විහාර භූමියෙහි වුවද එහෙම නෙමෙයි, අපේ ශරීරයෙහි වුවද හිතේන දුර්ගන්ධයක් තිබෙනවා. කිසිලියාදි තැන්වලින් පිටවන දුර්ගන්ධයක් තිබෙනවා. එහෙම එකක් වුවද දැනෙන්නේ හැම තිස්සෙම නෙමෙයි. ඒක ඇවිත් නැහැට වදින්නට ඕන. නැහැයි වදින්නට ඕන. ඒකයි සම්පත්ත කියලා කියන්නේ. එහෙම නැතුව දැනෙන්නේ නැහැ. එහෙම නෙමෙයි ශබ්දය. එහෙම නෙමෙයි රූපය. ඒකයි කියන්නේ ඒවා දුර තිබියදීම දැන ගැනීම සිදු වෙන අතර මේ ධානයට ගන්ධාරම්මණය, දිවට ඒ රසාරම්මණය, කයට පොට්ටබ්බාරම්මණය පැමිණ වදින්නට ඕනේ. මේකයි සම්පත්ත විසයක් ගාහි කරන්නේ. අනිත් දෙකට කියන්නේ අසම්පත්ත විසයක් ගාහි කරන්නේ. ඒ නිසා අර බුදුරජාණන් වහන්සේ වචන තුනක් පාවිච්චි කරලා තිබෙනවා මේ පිළිබඳව. දික්ඛ සුත මුත කියයි. දික්ඛ කියන්නේ දක්නාලද, දකින්නේ රූපාරම්. සුත කියන්නේ අසනදේ. මුත කියන්නේ ධාන දිවහා කාය කියන මේ තුනි දැනගන්නවා. අනිත් එක තමයි විඤ්ඤාත. විඤ්ඤාත කියන්නේ සිතින් දැනගන්නවා. ඒ විදිහට ඒ රෝදේ ගෝචරග්ගාහික රූපයි අගෝචරග්ගාහික රූපයි කියන ඒ දෙක. අනිත් ප්‍රභේදය තමයි විනිබ්භෝග අවිනිබ්භෝග කියන මේ ભેදය. අවිනිබ්භෝගයේ කීවේ බෙදන්නට බැරි, වෙන් කරන්නට බැරි රූප කියන තේ. විනිබ්භෝගය කියන්නේ ඒ බෙදන්නට පුළුවන්, වෙන් කරන්නට පුළුවන් රූප. අර වෙන් කළ නොහැකිසේ පවත්නා රූප කියන තේරුමෙන් අවිනිබ්භෝග රූපය. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුභාස්පත. ඕනෝන් ජෙන්කල නොහින පරිදි එකට බැඳී තිබෙන. එයින් අන්‍ය වූ ඒ අපි කියනවා විනිබ්භෝග. විනිබ්භෝග අන්න ඒ විදිහට රූප පිළිබඳව දක්වලා තිබෙනවා වෙනසක්. ඒ මීට වඩා විස්තර සමහරක් තිබෙනවා ධම්ම සංගමෙහි රූපකාන්ත. ඒ ඔක්කොම මීට ඇතුළත් කරලා නැහැ. දැන් අපි මේ රූප විභාගය පිළිබඳ පාඩම මෙතකින් අවසන් කරගමු. ඊළඟට තියෙන රූප සමුත්ථාන ගැන කියන්නේ. ඒ රූප සමුත්ථාන අනිත් දවසේ තියෙනවා. රූප සමුත්ථාන හතරක් තිබෙනවා. ඒ තමයි කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන ඒවා පිළිබඳව ඊළඟ දවසේ අපි කතා කරමු. ඒ සංඛාරා අනිච්චා තියදා පඤ්ඤාය පසතිය කුමිනුදේ සමුද්දෝ සුත්‍රා සබ්බේ සංඛාරා අනිච්චා තියදා පඤ්ඤාය පසතිය කුමිනුදේ සමුද්දෝ සුත්‍රා සබ්බේ සංඛාරා තියදා පඤ්ඤාය පසතිය කුමිනුදේ සමුද්දෝ සුත්‍රා සුඛත්තා කුමිනුදේ සත්තා දීපය සුඛත්තා කුමිනුදේ බාරි සබ්බේ දිපාලි.